එක මිනිසෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා ඉන්දියාවේ ධර්ම දේශනා කරන ස්වාමීනි මේ පරම සත්‍ය කියලා හැමෝම කියන හැබැයි කවුරුනේ පරම සත්‍ය මොකද්ද කියලා කියන්නේ දැන් ඔබ වහන්සේ දෙපාරක් කිව්වා මේ පරම සත්‍යයෙන් තමයි මේ ඔක්කොම කෙරෙන්නේ මේමයි කියලා දැන් ඔබ වහන්සේ කියන්නේ පරම සත්‍ය කියන එක මොකද්ද මට කියන්න එයා දිහා බලන් හිටියා විනාඩි 3ක් 4ක් විතර එයාත් දැන් බලන් ඉන්නවා දැන් කියයි කියලා දැන් එයා හිතනවා මම මේ පරම සත්‍ය කියන්න කරුණු කාරණා එකතු කරනවා උපමාවල් ගන්නවා මෙයාට ගැළපෙන විදිහට මම මේක සකසනවා කියලා බලන් ඉන්නවා විනාඩි 5ක් විතර හිටියේ දැන් මොකුත් කියන්නේ නැහැ මම පස්සේ මම ඇහුවා පාසක මාත්‍යා තේරුණාද කියලා තේරෙන්න මොකුත් කිව්වේ නැහැ නේ මම ඒක තමයි පරම සත්‍ය කිව්ව තනිත්‍ය වෙනවා එතකොට ඒක සත්‍යයක් වෙන්නේ කොහොමද නොකියපු සියල්ල පරම සත්‍ය කියන සියල්ලම අනිත්‍ය ධර්මය ඇයි ඒවා නැති වෙලා යනවා තවත් කෙනෙක් කියලා ඊට වඩා එකක් කිව්වම ඒක නැති වෙලා යනවා මොකවත් කිව්වේ නැත්නම් දැන් අනිත්‍ය වෙන්න කියන්න එපා කියලා නැහැ ඒ නොකියපු ඔක්කොම පරම සත්‍ය තමයි පරම සත්‍ය කියලා තියෙනවා නම් ඒක පරම සත්‍ය නෙමෙයි ඇයි ඊට වඩා පඤ්ඤාවන්තය කියලා කිව්වම ඒක අසත්‍යයි ඊට වඩා කෙනෙක් කියලා විද්‍යාත්මක කිව්වම ඒක අසත්‍යයි එහෙනම් පරම සත්‍ය කියලා කියන හැම එකක්ම පරම අසත්‍ය වෙනවා ඒක. මොනවා ගත්තත් ඒක අනිත්‍ය වෙනවා. ඒකෙන් තමයි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒක තමයි ඒකට හේතුවකුත් නැහැ ඵලයකුත් නැහැ. ඇයි ඒක කියලාත් නැහැ, දැකලත් නැහැ, දැනිලත් නැහැ, සිතලත් නැහැ. ඉතින් ඒක හේතුවකුත් නැති ඵලයකුත් නැති සදාතනික පැවැත්මක්. ඇයි හේතුවක් නැත්තම් ඵලයක් හැදෙන්නේ, ඵලයක් නැත්තම් නිරෝධ වෙන්නේ. හේතුවකින් ඵලයක් ඇටගත්තොත් තමයි නිරෝධ වෙන්නේ. නිරෝධගාමිනීත්‍යක් උරුම වෙන්නේ යාට නැතිවීමේ හැකියාවක් විනාශ වීමේ අනිත්‍ය කියන ධර්මතාවය අයිති වෙන්නේ හේතුවක් තිබුණොත්. හේතුව තිබිච්ච ගමන් ඵලයක් හැදෙනවා. ඊට පස්සේ අනිත්‍ය ධර්මතාවයට උරුමකම් කියන. ඊට පස්සේ ඒක කවදාද විනාශ වෙනවා. දැන් ඉපදීමට හේතුවක් තිබුණා. හේතුව තිබිච්ච නිසා වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. දැන් අර විනාශයට ඉමිකම් ආව නේද? හේතුව නිරෝධ කරනවා. කර්මය නවත්තලා දාන. කර්මය නැවතුම් හේතුව නැති වුණා. ඉපදීමත් නැහැ, වයසට යෑමත් නැහැ, මේ ලෙඩවීමත් නැහැ, මරණයත් නැහැ. පරම සත්‍යයට හේතුවකුත් නැහැ, ඵලයකුත් නැහැ. හේතුව ඵලයක් නැතුව තියෙන නිසා ඒක සදාතනිකයි. ඒ නිසා මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක කියන්න වචන නැහැ. ඒ නිසා ඒක කියන්න ගත්ත උපමාවක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔරිජිනල් එක ගන්න මේක උපමාවක්. චතුරාර්ය සත්‍ය ඒකින පරම සත්‍ය විස්තර කරන්න ගත්ත උපමාවක් මිනිස්සු දන්නේ මේ ඔක්කොම උපමා වලින් බුදුහාඳුර කියන්නේ කියලා ඒකන අපි හැම එකක්ම පෙන්වන්නේ කෝපේ ලස්සනයිද ඔව් කීයටද ගත්තේ 350යි හාඳුරු ආ දැන් මේක වැටෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව පරිස්සම් කරන්න ඕනේ නේද ඔව් හාඳුරු මේක 350යිනේ අපි ෂෝරූම් එකකින් නේද එකයි තිබුණේ මේක එංගලන්තෙන් ලෝගෙන්නේ දැන් මේක වටිනවනේ ලස්සනයිනේ දැන් මේක අරස්සා කරන්න දැන් මේක දුක නෙමෙයිද හාඳුරු කෝප තියන 20ක් විතර කුසිය හැබැයි මේකට තරම් දුක් විඳින්නේ නැහැ. ඇයි මේක වැටෙයිද කැඩෙයිද පොඩි එකා ගනිද? නිතර මේක දුක දුකට හේතුව මොකද්ද? මේක පිළිබඳ තියන වටිනාකම නෙමෙයිද? දැන් මේක අයින් කරන්න තියන ක්‍රමය මොකද? අර කුසිය තියන කෝපේ මට්ටමන මේක වටිනාකම නැති කරන. දැන් චතුරාර්ය මේ කෝපේ තිබුණානේ. එහෙනම් චතුරාර්ය කියන්නේ නිත්‍ය එකක් නෙමෙයි. අර කියන පරම සත්‍ය විස්තර කරන්න ඕන නිසා ගත්ත උපමාවක්. මේ අපි කතා කරන හැම එකක්ම උපමා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද? උපමාව. පටිච්ච සම්පාද උපමාව. පරම සත්‍ය තේරෙන්නේ නැත්නම් තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. හැබැයි පරම සත්‍ය කියන එක කියන්න ක්‍රමයක් නැහැ. ඒ කිව්වොත් ඒක අනිත්‍ය වෙනවා. ඒක අසත්‍ය නะ. ඒ නිසා ඩග්ගල මේ අවිද්‍යාවේ මේක චක්‍රය කියලා එකක් උපමාවක් ගන්නවා. මේ මේකක් තියෙනවා. මේක නිදාසුන තරකම් වෙනවා. අරක කියන්නේ මොකද්ද? ඒක ඒ මේකක් නැහැ. එහෙනම් කියන්නේ තියෙනවා මේ එකක්. ඒ කියන්නේ මොකද්ද? ඒ මේකක් නැහැ. ඇයි ඒක කියන්නේ? ඇයි හේතුව තියෙන්න බයි කියන්න? ඵලයක් තියෙන්න එපා විස්තර කරන්න. හේතුකෝයි ඵලයකෝ නැත්තම් පරම සත්‍ය කියන්නේ කොහමද? කටපියන් හිටියම තමයි පරම සත්‍ය. මේක පච්චේක බුදුහන්දුර තේරුම් අරගෙන දැම්ම ඉබ්බා කටට පාඩු වෙනවා. මිනිසල ස්වාමීන් වහන්සේ ඉතින් නෙවුනා නම් අපට ඇයි මේක කියන්න බෑ? මේක කියන්න ක්‍රමයක් නෑ. උන්වහන්සේ කල්පන කොහෙන් ගත්තත් මොනවාරි එකක් ගන්න එපා. අඹ ගෙඩියක් ගන්න ඕන, කෝප්ප පිඟන් ගන්න ඕනේ, ගෙවල් වල තොරතුරු ගන්න මොනවා ගත්තත් මේක අනිත්‍ය වෙනවා. එතකොට අර පරම සත්‍ය කියවෙන්නේ කොහෙන් ගත්තා නාම රූප ගත්ත ගමන් මේක පැටලෙන නිසා කියන්න එකක් නැහැ. උන්වහන්සේ පාඩු ඉන්න. බුදුහාඳුර කල්පනා කරනවා මේක කියන්නම ඕනේ. එහෙනම් මිනිස්සු නිවිලා නැහනේ. නිවිච්ච නැති මිනිසුන්ගේ දේවල් හරගෙනම දෙනවා. එතකොට මිනිසෙක නිදාස් වෙනවා. ඒ රාත්මෝදිර පත් වෙච්ච හැමෝම මේ කතන්දරේ දන්නවා. ඒගල්ලොත් කටපියාණි නයි මොක කියන්න ක්‍රමයක් නැහැ. කියන්න ක්‍රමයක් නැහැ. පරම සත්‍යයෙන් තමයි මේ ලෝකෙම සම්පූර්ණ පාලනය වෙන්නේ. ලෝකේ දුවන්නේ බොරුවේ. ඇයි ලෝකේ බොරුවෙන් දුවන්නේ? පරම සත්‍ය නිසා බොරුවෙන් දුවන්නේ. නැත්නම් පරම සත්‍ය හොයන්න බෑනේ. ඇයි රෑ හඳුනන්නේ අපි? දවල් තියෙන නිසා. බොරුව තියෙන නිසා තමයි මිනිස්සු පරම සත්‍ය අඳුරන්නේ. ඒ නිසා තමයි බුදු වෙන්නේ. ඒ නිසා තමයි රාත් වෙන්නේ. රෑ නැත්තම් දවල් අඳුරන්නේ නැහැ. දවල් නැත්තම් රෑ අඳුරන්නේත් නැහැ. දුක නැත්තම් සැප අඳුරන්නේ නැහැ. සැප නැත්තම් දුක අඳුරන්නේ නැහැ. පරම සත්‍ය අඳුරන්න ඕන නිසා නිර්මාණය වුණා බොරුව. මේ තියෙන ඔක්කොම බොරුනේ. මේ කන බොන දේවල්, අඳින දේවල්, පළඳන දේවල්, සල්ලි, මිල මුදල්, රත්තර ඔක්කොම බොරු. එහෙම එකක් නැහැ. හැබැයි තියෙනවා කියලා විශ්වාස කරනවා. ඇයි විශ්වාස කරන? පරම සත්‍යයට සාපේක්ෂව. දැන් පරම සත්‍ය කියලා එකක් නැහැ. ලෝකේ ඇත්ත කියලා එකක් නැහැ. ඇත්ත කියලා එකක් නැහැ කියලා සම්පූර්ණයෙන්ම ඇත්ත අයින් කරුවොත් දැන් බොරුවට මොකද වෙන්නේ? බොරු ඇත්ත වෙන්නේ නැද්ද? දැන් මේක බොරු කියලා කියන්නේ ඇත්තක් තියෙන්න එපායි. දැන් ඇත්ත අයින් කරනවා. ලෝකේ ඇත්ත නැහැ. දැන් බොරුවට මොකද වෙන්නේ? ඒකට SL සාතිකේ දෙනවා මේ ඔක්කොම ඇත්ත. ඇයි? මේක බොරු කියලා ඔප්පු කරන්න ඇත්තක් නැහැ. ඒ නිසා ඒ බොරුව ඇත්ත වුණොත් සාතිකේ දිලා නිකා ඉන්නවා. එහෙම එකක් වෙන්නේ නැද්ද? අනාගතේ එහෙම එකක් වෙනවා. ඊයට වඩා හොඳයි. ප්‍රඥා දේශනා කරන කාලේ ඒක දේශනා කරනවා. හොඳට කන් එම සුද්ධ කරලා සූදානම් වෙලා ඉන්න. ඒ මංගල කරුණ වන්න. ඒ එක විතරමයි දේශනා කරන්නේ. ඊකට ගන්න උදාහරණ උපමා වලින් ඒ කියන පරම සත්‍ය මොනතරම් සුන්දරද කියලා ලෝකයට තේරෙයි. ඒ තරම් සුන්දරයි. ඒක මීරි. ඇයෙනකොට රාත් වෙනවා. ඇයෙනකොට සෝවන් වෙන්නේ. ඇයෙනකොට රාත් වෙනවා. ඒතු ඒ තරම් ඒක සුන්දරයි ඒක. අද සෝතාපන්න කරන්න අපි මේ තරම් වෙහෙසෙන. ඇයි? අපි කියන්නේ පටවි බණ. ඕම් ප්‍රශ්න. පටවි බණෙන් කියන නිසා තමයි මෙච්චර අමාරු අපට. ඇයි පටවියෙන් පටවිය ගලවන්න එපා. දැන් කය පටවිය. කළුගල් කැල්ලකින් හැතුල්ලුවාම පිරිසිදුනවා. ලේන් නැද්ද ටිකක් වැඩිපුර ඇතුළේ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. පටවිය පටවියෙන් ගලවන්න ගියාම ඌගේ ඉඩම දෙන්න බෑ. ඌ නිකන් කට්ටක් ගලවනවා වගේ. වාහනේ දෙන්න බෑ. ගේ අතරින්න බෑ. බැංකේ මුදල් ටික දෙන්න බෑ. කමන්නෑ කියලා ස්ථිර තිබිච්චා. දැන් කවදරි අවශ්‍ය වෙයි. අමාරු වෙච්ච දවසර ගම කමන්නෑ කියලා පොත හංගලා නිකා ඉන්නවා. පටවිය පටවියෙන් ගලවන්න බෑ. රිදෙනවා. ඒ නිසා සෝතාපන්න වෙන්න ප්‍රඥාවෙන් පටවිය මේම කරනකොට දූවිලි වෙලා යනවා. ඒක ඉඳ තමයි මුල් කාලෙදී මේ මාර්ගඵල ලැබින් අඩු. මේ සමාධි දේශනාවේදී මාර්ගඵල ලැබින් වැඩි. ප්‍රඥා කාලෙදී මේ පුදුජනියෝ නැහැ. බණ තියෙනවා පුදුජන හොයන්න ඕනේ. වීදි ගාන හොයලා අනේ ස්වාමීන් එක පුදුජනේ කම්බුණා සති 3කට පස්සේ. ඇයි පුදුජනියෝ නැහැ? ඒ තරම් මාර්ගඵල ලැබෙන්නේ නැදිනු. ප්‍රඥා දේශනාව. ඒකයි අර ඉස්සෙල්ලාම පටන් අරගෙන මැදට ගිහලා අවසාන වෙනකොට ඵල ලැබින් වැඩි. බුද්ධ ශාසනයේ තේම තමයි. පටන් ගන්නකොට බුදුහාඳුරු විතරයි. ඊට පස්සේ 4යි. පස්සේ 5යි, 6යි, 7යි ඕමෝම ගිහිල්ලා ගිහිල්ලා 49යි, 39යි ඕම නීටි. පස්සේ අන්තින පිරිනිවන් මංච කෙනකොට මෙම දැක්කාම මේ ගියෝ නැහැ. හැතම්ම ගහනකොට සම්පූර්ණ කාසි උර ඔක්කොම ස්වාමීන් වහන්සේලා. මුළු ගමම පැවිදි වෙලා, රටම පැවිදි වෙලා. ගම්මාන පිටින් පැවිදි වෙලා. ගෙවල් වල මාන වෙලා බණ දම් කරගෙන ඉන්න පින්ඩපාතේ කියලා. ඒවා කුටි බවට පත් වෙලා, ගෙවල් කුටි වෙලා. මාලිගා සේනාසන වෙලා සමහර සිටුවරු සමන්ගේ මාලිගාවේම සේනාසනය කරගෙන එතනම පැවිදි වෙලා එතනම වත් කරගෙන හිටියේ නැද්ද? එන අන්තිම කාල වෙනකොට එහෙම වෙනවා. ඇයි වෙන්නේ? ඒ කාලේ හැන්නේ ප්‍රඥා දේශනා. පටවි මට්ටමේ සෝතාපන්න වෙන කෙනා අර ප්‍රඥා මට්ටමේ රාහත් වෙන කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. හමාරුම තැනින් එයා ගොඩ ගින් තින. එයාට වඩා ශ්‍රේෂ්ඨයි. බුදුන් දැක නිවන් දකින්නාට වඩා බුදුආන්දරෝ නැති කාලේ ශ්‍රද්ධාවෙන් බුදුබණ පිළිහරගෙන රාත් වෙන කෙනා බුදුආන්දරෝ ළඟ ඉඳලා කමටන් අරගෙන රාත් වෙන කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. බුදුආන්දරෝ තේක කියනවා. මානනි මාව නොදැක තථාගතයන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන් රාත් වෙනවා නම් මගේ ළඟ ඉඳලා කමටන් ගන්න කෙනාට වඩා එයා ශ්‍රේෂ්ඨයි කියනවා. එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. එයා ගොඩාක් උතුම්. එහෙනම් අපි ඒ උතුම් පිරිස. අමාරුම දේ පටවිය. පටවියෙන් තමයි ගොඩ යන්නේ අපි. පටවියෙන් ගොඩ යන්නේ. ස්පර්ශයෙන් ගොඩ යන්නේ. දෙරුවන් සරණයි.